හොඳයි අපිට මේ අවස්ථාවේදී සම්බන්ධ වුණා කාර්යගම මහින්සාර ස්වාමීන් වහන්සේ ගෞරවනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොමකේ අපි নমස්කාර පිළිගනු මේ වර්තකාන්ත විගන්ව සාක්ෂාන්ත හොඳයි ස්වාමීන් වහන්සේ මම හිතනවා ඔබ වහන්සේ විශේෂ ස්වාමීන් වහන්සේ අපරස්තම සම්බන්ධ වෙන්නේ කියලා පළමුවෙන්ම හැම දිනකටම සිරියස් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා සුබ සංඥාවක් දැන් අපි මේ වෙලාවේ සූදානම් වන්නේ අපේ දලුවත් මහත්තයාට සෙත්පතන්ව ආශිර්වාද කරන්න උතුමාට ඉක්මනින් නිරේලි සම්පන්න වෙන්න ඒ වගේම මොලේ මේ අපේ දලුවත් මහත්තයාට මේ ආශිර්වාද කරන්න ඉතින් මේ වෙලාවේ අපි හැම දිනම එකතු වෙලා ආශිර්වාද කරනකොට ඒක ලොකු චිත්ත බලයක් වෙනවා එකක් දැන් අපි 10-15 දෙනෙක් විශ්වවිද්‍යාල ප්‍රකට වෙලා සෙත්පතේ එහෙම ඒ සෙත්පතනකොට හැම දෙනාගෙම එකම අරමුණක් යොමු වෙනවා. ඒකකට හරියට නිකන් කඹ 20ක් 25ක් එහෙම නැත්නම් 50ක් 60ක් එකට එකතු කරලා ගත්තා වගේ මහා ශක්තියක් බලයක් වෙනවා. මම ඒකට පුංචි උදාහරණයක් කියන්න ලංකාවේ යුද්ධ සමයේ සිද්ධියක් එක මහත්කේ ත්‍රස්තවාදීන් අල්ලගත්තා කියලා අත්‍ය රෑ දෙකට ඇවිල්ලා පණිවිඩයක් කිව්වා. ඒ කිව්වට පස්සේ අපි රෑම ඒ ගෙදරට ගියා. යනකොට 100ක් ඒ ගෙදර හිටියා. ඉතින් අපි ගිහිල්ලා මේ හැමෝටම කිව්වේ දුක් වෙන්න එපා, කනගාටු වෙන්න එපා, අපිට වෙන්න එපා, ශෝක වෙන්න එපා. ඒ කට්ටිය දැන් ඒ පුද්ගලයා කරදරේ වැටිලා විපතට වැටිලා සිත් හිතනකොට ඒ කාරණේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මොකද මේ හිත බොහොම වේගවත් එකක්. අනිත් සියලු දේකින් වඩා බොහොම බලවත් වේගවත් ධර්මතාවයක්. එතකොට අපි ඒ ආයත කියලා දැන් මේ මහත්තයා මේ අපි ළඟ සියතේ ප්‍රශ්නයක් නැතුව හර්ධරයක් නැතුව ඉන්නවා කියලා හිතාගෙන අපි සෙත්පතමු කියලා ඒ අරමුණ හැම දිනාම එකට ගන්න ඕනේ. එනේ අදහස දීලා අපි ධාතාවක් කියනවා විනාඩි 5ක් ධාතාවක් කියනවා ඊට පස්සේ එයාට ආශිර්වාද කරනවා. එයා මේ ඒ මහත්යාගේ නම කියලා ඒ මහත්යා ශෝපත් වේවා සියලු කරදර බාධක නැති වීමෙන් ශෝපත් වේවා චිතර කායට සහනය ලැබීමෙන් ශෝපත් වේවා කියලා ඒ විදිහට විනාඩි දෙකක් සෙත්පතනවා විනාඩි පහක් විතර ගාථාව කියනවා. ඒ ගාථාව කියනකොට එයා රැකේ නිකන් හිත යනවා යවනවා කියලා හිතාගෙන ගාථාව කියන්න කියලා කිව්වා. හරියට නිකන් ලනුවකින් ඇඟ වෙලනවා. ඒ විදිහට තවක් අපි සෙත්පතුවා. සෙත්පතලා අපි ඒවා එකක් අපිට කරන්න පුළුවන් දේ අපි කරේ. නමුත් මෙයා බේරිලා එනවා බය වෙන්න දෙයක් නැහැ කියලා. අපි උපදෙස් දීලා ඉතින් අනිත් පැත්තේ විවිධ ක්‍රම හොයන්න ගියා සමහර පොලිස් ගියා සමහර සාස්ත්‍ර වගේ කටයුතු වලට ගියා කොහොම හරි උදේ හන්දේ උත්සව කරනකොට පස්සේ දා වැඩට ගිය ඒ අයත් ගියා දෙන්නෙක් ගිය සල්ලි වගේ අදිනවා කියලා ලොකු නෙදලා ඊට පස්සේ ලක්ෂ ගානක් එයා නිදහස් කරා නමුත් සම්පූර්ණට හැන්දෑව පහ වෙනකොට ආරයක් ආවා. ඒක හුවා මොකද නිදහස් වෙන්නේ කොහොමද කියලා. ඒ ප්‍රස්තවාදීන් කියයා යන්නේ අපිට කල් දෙන්නේ නැහැ කියලා නිදහස් කරලා ඉවරයි. අන්න පින්නතන ඒ සෙත්පතින් වල තියෙන විශාල බලයක්. අපි ඔය දරුවෙක් කරදරේ ගතනොත් එහෙනම් ඒ දරුවා ගැන හිතුවෙත් එහෙනම් මෙයා කරදරේ මෙයා ලෙඩෙක් කියලා හිතුවෙත් එහෙනම් හිතන්න ලෙඩෙක් වෙනවා. තව තව මේ ලෙඩේ සිරෙන්නත් පිටතටමපත් වෙන්න හේතු වෙනවා. කරදරේ වැටේ කියලා හිතෙත් එහෙම කරදරේම වැටෙනවා. ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඒක තමයි හැටි. තමන්ගේ හිතේ නිවැරදි අරමුණක් හදාගත්තොත් ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ හිත කියන එක අපි හිතන මන්ත්‍රණ එකක් නෙවෙයි හරියන බලවත් එකක්. බොහොම බලවත් ක්‍රියාත්මක වෙන ධර්මතාවයක්. දැන් ඔය බුදුහාමඳුරන්ගේ චිත්ත ශක්තිය බලය කොතරද කියනවනේ බුදුහාමඳුරන්ගේ මේ මෛත්‍රිය නිකන් සාමාන්‍ය කෙනෙක් වරද කෙනෙකුට දෙමදෙරත් එහෙම අළු වෙනවා කියලා කියන්නේ ඒ තරම් බලයක් තියෙනවා. වරක් ආනන්ද ආමිරි බුදුහාමරණ කියන ප්‍රතාවකයන් මහන්තරයක මාළවයට උත්තරිලා අන්න මේ කොච්චර හරි අරයමේ කෝලම් කරනවා බණ අහන්න දෙන්නේ අනිත් අයට ඇයි ඔබ වහන්සේ මෙහෙම වෙන්නේ කියලා කියන වාර දෙක තුනක් බලන ඒ ගමන බුදුහාමරණ කියනවා ආනන්ද වෙන බලන්න මම යන්තම් මෛත්‍රිය යොදවනවා එයාට වෙන දෙයක් බලන්න කියලා එන්න යන්තමද මෛත්‍රිය යොදවපහම එයාට වෙනම් පිස්සු හදනවා මේ සෑම ගහක යනවා දේවන දේවන ඇවිල්ලා පෙරලි පෙරලි බුදුහාමරණ සබාව ගන්න එන්න ඔය චිත්තපත්ය බුදුහාමරණ බණ කියන්න යනකොට පියසින් බලලා යන්නේ ඒ මෝරප් නැතිවට මන කියන්න ගියොත් ඒ අය විරුද්ධ වෙලා ලොකු කරදරේ වැටෙනවා එනිසා අපේ චිත්ත බලය ඒ තරම් බලවත් එකක්. ඉතින් අපි කීප දෙනෙක් දැන් මේ වෙලාවේ විශාල පිටක් අපි එකතු වෙලා මේ අපේ දලියත් මහත්තයාට ආශිර්වාද කරන්න පුළුවන්. ඒ පිටම දැන් මේ නිරෝගිමත් සුවසේ බොහොම සතුටින් ඉන්නවා කියන අරමුණ ඇති කරගෙන අපි සෙට්ටුව ස්ථිර වශයෙන් ඒකට මේ ඔය ඔපරේෂන් එක ඉතාම සාර්ථකව සිදු වෙලා ඉතා ප්‍රතිපාලයක් ඇතිවෙච්ච කියලා මේ අනවත අපිට මේ වැඩ කටයුතු කරන්න පුළුවන් ශක්තියක් එතුමට ලැබෙනවා. ඒක තමයි හැම දිනාගෙන එකම ආරම්භයක් සබා ගන්න. ඒ ආරම්භන සබාගත්තාම මේ ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඒ වගේම බලවත් මහත්යත් විතර ගන්න වෙන මම දැන් සුවයි. මම නිරෝගිමත් කියලා. නිකන් වාසිකන් දෙපා මේ වෙලාවේ ඉඳලා ඉදිරියට ගන්න ඔපරේෂන් එක කොහොම වෙයිද? අමාරුවේද මේ නිගමන ඔබතුමා දෙන්න යන්න එපා. පිටට ඒවා දෙන්න ප්‍රවක්ෂයක්. පිටට දෙන්න මම දැන් සුව වෙලා ඉන්නේ මට ඒක තමයි අවශ්‍ය කියලා දෙන්න ප්‍රවක්ෂයක්. පිට කියවපහම උදිත ඉන්ද්‍රිය බද්ධක විතරම යටිකට හරියම බලවත් එකක්. තුන්ක උදාහරණයක් කියලා මම පිටට තුන පටන් ගන්න. මේ මහමුදේ ගලක් සීතු ගලක් උඩට තියෙනවා. නැව් කියන අය නැව් කපිතාල අය ගල දැක්කහම සෑහෙන ඈතින් යන්න කියන ස්ලෝගන් එක පහරයි. ඒ කියලා හිත කියන්නේ ඒ තුන් පොඩි ගලක් උඩට තිබ්බට යටට පැතිරලා තියෙන විශාල බිඳ. ආ මේ වගේ මේ යටින් කියන්නේ මහා විශාල කුලින් එකක්. ඒක සීමාවක් කියන්න බෑ. ඒ බුදුහාමුදුරේ බුදුබව ලබන්න වෙන කියලා අනේදී දුන්නා ඒ මහා කුලින් බලවත් ක්‍රියාවලිය දිගටම මෙලැති පාරමී පුරමින් ජීවිතවා පරිත්‍යාග කරන තරම් ඒ ශක්තියක් ආවේ යතු කරමින් කරමින් ඇවිල්ලා බුදුගය තමයි ලබලා දුන්නා ඒ ඇඟ මාරු වුණාට මේ හිතේ එහෙම වෙනසක් වෙන්නේ නැහැ ඒ නිසා මේ හිතට දෙන දේ කරලා දෙනවා නිසා මේ හැම දෙනාම ඒ වගේම බලු වත්ත මහත්යත් විතර ගන්න ඕන දැන් ඉතින් මම සුවයි එයාගේ අපේ මහත්යා දැන් සුවයි කියලා අනිත්‍ය හිතන්න ඕන මහත්යා රුධිත හිතන්න ඕන හිතල මේ සුත්ත වීම සිද්ධ කරන්න ඒ බලාපොරොත්තු ඉස්පත් කරන හැබැයි එහෙමනම් අපි හැම දෙනාම මේ පින්වත්න්ට කුරු ගාථාව කියන උපදේශෝ ගාථාව මොකද බලවත් ගාථාවක් කියන මම ගලු අත් මහත්යාට දීලා කියනවා එක දවසකට 500ක් විතර කියෙත් මේ වෙඩි දුන්නා වෙඩි අදින්නේ ඒ තරම් බලවත් එකක් අපි ඒ වගේ අධ්‍යක්ෂින් ලකලා කියනවා නොයෙක් දේවල් මේ තරම් බලවත් ගාථාව තමයි හැමෝටම පාඩම් නැති වුණා මේ ගාථාව භාවිතා කරන උපදේශෝ ගාථාව තව ගාථා තියෙනවා මේ උපදේශෝ ගාථාවන ගොඩාක් හොඳ ආශිර්වාද කරන් එහෙනම් හැමදෙනාම අදිස්ථාන කරගෙන নমස්කාරය කියලා අපි ඒ කටයුත්ත සිදු කරනවා නමෝ තස්ස භගවතු අරහතේ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතේ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතේ සම්මා සම්බුද්දස්ස බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නය අනුභවයෙන් දලුවත් මහත්තයාට මේ මොහොතේ පතන් කායික නිරෝධ භාවය ඇතිවා මානසික සුවය ඇතිවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා දැන් කියන්න පිටිපිටෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මකාරකි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති පිටිපිටෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ ත්‍රිස ධම්මකාරති සත්තා දේව මනුස්සානං උන්දෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ ත්‍රිස ධම්මකාරති සත්තා දේව මනුස්සානං උන්දේ භගවාති සලුවත් මහත්මයා සුවපත් වේවා. මේ විදිහට කවුරුත් හිතන්න සලුවත් මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. ලෙඩ දුක් නැති වීමෙන් සලුවත් මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. දුක් වේදනා නැති වීමෙන් සලුවත් මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. සියලු ලෙඩ දුක් නැති වීමෙන් සලුවත් මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. දුක් වේදනා නැති වීමෙන් සලුවත් මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. සලුවත් මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. ලෙඩ දුක් නැති වීමෙන් සලුවත් මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. දුක් වේදනා නැති වීමෙන් සලුවත් මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. සම්පූර්ණයෙන්ම හිතට කයට සහනය ලැබීම සලුවත් මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. සම්පූර්ණයෙන්ම හිතට කයට සහනය ලැබීම සලුවත් මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. දැන් මම කියන ධාතාව කියන්නම්. නමෝ තත්ත භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ධම්මා තරන්දසමෝ අන්දබතෝ නතෝ සස්සාස්ස සතෝ ධම්ම අගනම්මා අස්සන්දසෝ අමෝ සරබස්ස නමෝ තත්ත භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තත්ත භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස වම්මා තරන්දසමෝ අම්බුදතෝ නතෝ සක්ඛාස්ස සතෝ ධම්ම අගනම්මා අස්සන්දසෝ අමෝ සරබස්ස නමෝ තත්ත භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තත්ත භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස වම්මා තරන්දසමෝ අම්බුදතෝ නතෝ සක්ඛාස්ස සතෝ ධම්ම අගනම්මා අස්සන්දසෝ අමෝ සරබස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. දලුවත් මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. සියලු ලෙඩ දුක් නැති වීමෙන් දලුවත් මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. දුක් වේදනා නැති වීමෙන් දලුවත් මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. දලුවත් මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. සියලු ලෙඩ දුක් නැති වීමෙන් දලුවත් මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. දුක් වේදනා නැති වීමෙන් සරුවත් මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. දරුවත් මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. සියලු ලෙඩ දුක් නැති වීම මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා දුක් වේදනා නැති වීමෙන් මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සම්පූර්ණයෙන්ම හිතට කයට සහනය ලැබීමෙන් මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සම්පූර්ණයෙන්ම හිතට කයට සහනය ලැබීමෙන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා නැවතත් නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මා තරන්දගතමෝ අම්බුගතෝ නතෝ දස්සාස්ස සතෝ සම්බුහජනම්මා නත්නන්දකෝ අමෝ සරබත්ත නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මා තරන්දගතමෝ අම්බුගතෝ නතෝ දස්සාස්ස සතෝ සම්බුහජනම්මා නත්නන්දකෝ අමෝ සරබත්ත නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මා තරන්දගතමෝ අම්බුගතෝ නතෝ සත්තාස්ස සතෝ සම්බුහජනම්මා නත්නන්දකෝ අමෝ සරබත්ත නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දරුවත් මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සියලු ලෙඩ දුක් නැති වීම මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා දුක් වේදනා නැති වීම මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සියලු ලෙඩ දුක් නැති වීම මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා දුක් වේදනා නැති වීම මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා චිත්තක කායක සහනය ලැබීමේ මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා චිත්තක කායක සහනය ලැබීමේ මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා චිත්තක කායක සහනය ලැබීමේ මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මා තරන්දගතමෝ අම්බුදතේ නතේ සත්තාස්ස සතෝ සම්බුහජනම්මා අත්තබ්බතෝ අමෝ සරබස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මා තරන්දගතමෝ අම්බුගතෝ නතෝ සත්තාස්ස සතෝ සම්බුහජනම්මා නත්තන්දකෝ අමෝ සරබස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා තරන්දගතමෝ අම්බුගතෝ නතෝ සත්තාස්ස සතෝ සම්බුහජනම්මා අස්සබ්බතෝ අමෝ සරබස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මා තරන්දගතමෝ අම්බුගතෝ නතෝ සච්චාච්ච සතෝ සම්බුහජනම්මා නස්සන්දතෝ අමෝ සරබස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දලුවත් මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සියලු ලෙඩ දුක් නැති වීම දලුවත් මහත්මයා සුවපත් වේවා සුවපත් වේවා දුක් වේදනා නැති වීමෙන් බලවත් මහත්මයා සුවපත් වේවා සියලු ලෙඩ දුක් නැති වීමෙන් මහත්මයා සුවපත් වේවා දුක් වේදනා නැති වීමෙන් මහත්මයා සුවපත් වේවා සියලු ලෙඩ දුක් නැති වීමෙන් බලවත් මහත්මයා සුවපත් වේවා දුක් වේදනා නැති වීමෙන් බලවත් මහත්මයා සුවපත් වේවා සම්පූර්ණ හිතට කයට සහනය ලැබීමේ බලවත් මහත්මයා සුවපත් වේවා සම්පූර්ණයෙන්ම හිතට කයට සහනය ලැබීමේ බලවත් මහත්මයා සුවපත් වේවා සිංකමට සහභාගී සියලු දෙනාම සුවපත් වේවා ලෙඩ දුක් නැති වීමෙන් හැම දෙනාම සුවපත් වේවා මෛත්‍රිය කරුණාව වඩ වඩා ඇති වීමෙන් හැම දෙනාම සුවපත් වේවා ලෙඩ දුක් නැති වීමෙන් හැම දෙනාම සුවපත් වේවා මෛත්‍රිය කරුණාව ඇති වීමෙන් හැම දෙනාම සුවපත් වේවා හැම දිනාගේම හිතට කයට සහනය ලැබීමේ සුවපත් වේවා හැම දිනාගේම හිතට කයට සම්පූර්ණයෙන්ම සහනය ලැබීමේ සුවපත් වේවා ඔය විදිහට හිත උදේ දලුවත් මහත්මයාට කවුරු කවුරු ඉන්න තැන ඉඳලා සිත්පතන ස්කයිප් එකෙන් සම්බන්ධ වෙන්න සම්බන්ධයෙන් අවශ්‍ය නැහැ. ප්‍රතිරූපණක කරන වෙලාවේදී හැම දිනම ඒ වෙලාව අල්ලලා පුළුවන්කමක් තියෙනවා නම් ඔය විදිහට සිත්පතන්න පුළුවන් නම් ඒ ඔපරේෂන් එක ඉතාම සාර්ථක සිද්ධ වෙනවා. අපි විස්සක් විතර එක කියලා එහෙම සිත්පතනකොට සිත දනාගේන සිත් ශක්තිය ඒ ක්‍රියාවලියට ගණන් කරනවා. ඒක ඉතපස්සේ ඉතාලම හොඳ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒ තරම් හරි බලවත් ඔය සිත් ඇති වෙන විදිහට. ඉතින් ඔපරේෂන් එකට විනාඩි 5ක් 10ක් විතර පෙර සිත් ඇතිව පටන් ගන්නවා. ඔපරේෂන් එක පටන් ගන්න විනාඩි 10ක් විතර යනකම් ඔක්කොම විනාඩි 20ක් විතර සිත් පතනවා. සත්‍යතාවයෙන් සම්පූර්ණ දරුවත් මහත්යාට සම්පූර්ණ ආරක්ෂාව ලැබෙනවා. විතර ඇත්තේ මේ විදිහට සත්‍යතාවයේ මේ විදිහට සම්පූර්ණම ආරක්ෂාව ලැබෙනවා. ඒ විදිහට මම එක සත්‍යතාවීමක් කරා මහා නුවර රෝහලේ මොළේ ඔපරේෂන් එකක් ඒක බීජයක් නේ. බේසරියට දාන්න සිටියේ. අන්තිමට මේ මම ඉතින් ඔක්කොටම කියලා ඔය විදිහට සෙට් පටන්න උදේට හවසට දිගට දිගට අන්තිමට ඉන්දියාවට ගෙන යන්න හිතුවා මොළේ පරිවර්තනයක් කරන්න. මොකක්වත් නැතිව සම්පූර්ණයෙන්ම මේ නිකම්ම විෂ බීජයක් නැතිව උපරේහන නැතිව සම්පූර්ණ ටිකට් කපාන ගෙදරාව. දැනටත් හොඳට ඉන්නවා. එයා ලංකාවේ වැඩ කරපු මහත්තයෝ. ඔය විදිහේ සෙට් ඇතිවීමෙන් සම්පූර්ණ ආරක්ෂාව ලැබෙනවා එයා මහත්තයාට. ගොඩක් අද්දැකීම් මත මම කියන්නේ. හැම දිනකටම කරන්න පුළුවන් නම් සම්පූර්ණ ඇතුළට ආරක්ෂාව ලැබෙනවා. මමත් ඒ කියන වෙලාවට පතන්න. ඒක උදේත් මම එතුමාට පතන්න. හැම දිනකටම පිරුවන් සරණයි බොහෝම පිං සහභාගී වුණාට. හොඳයි හොඳයි මහත්මයා, හෙට උදේටත් ඒ විදිහේ තමන්ම ගාථාව කියලා පෙත් පතාගෙන යන්න මහත්මයා. යන්න සිද්ධ කරලා මේ මට පොඩ්ඩක් ඩිස්කලයක් අද දෙන්න පුළුවන් නම් හොඳයි. සාදු සාදු, එහෙමයි අපි හමුුනේ මම ඒක කරන්නේ. සිංහ වෙලාවෙන් 11 ශ්‍රාවන් මාස ඔබ වහන්සේලාගේ ගායන 10 මාර්තු වගේ. ආ හරි හරි, මට මතකයි. මම 10 වෙනි දිස්ත්‍රික්කෙ පෙත්පතන්න පටන් ගන්නවා පොඩ්ඩක්. ඔව් 10 මාර්තු විතර ගන්න මම හිතන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් ඒක පහුවෙන්න පුළුවන්. නිර්වාණයට සිද්ධ වෙන ශක්තිය දරිදේවා දේවා කියලා පාස් කරන්නේ මම හිතනවා. ආදී ආදී සත්‍ය ඊළඟ සම්පන්න බවන් සම්